එතුමාගේ මති වෙන්න කැමැත්තක් තිබෙනවනේ. එතුමාට ඒ සඳහා පක්ෂයේ කිසිම බාධාවක් නැහැ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අගමැති ධූරය පිළිබඳව ඉල්ලීම ගැන නිසි ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු නොකරපු නිසා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වෙන ඉල්ලීමක් ලැබුණොත් ඒ ධූරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පාර්ශ්වය විසින් එවැනි සැලකිල්ලක් නොලැබුණොත් එතකොට ලැබෙන ප්‍රතිඵලයක් මොනවා වෙයිද කියන එක හිතේ තියාගෙන තමයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය වඩවමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුක්ත අපේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති කෙනෙකුගේ නියුක්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් හදන්න අද මේ තීන්දුව ගත්තේ.